මහබැංගු බැඳුම් කරවංචාවේ කෝටි 100000 ගණනකට ෂොට් එක දීලා ගෑස් සිලින්ඩරේ රුපියල් 100ක් USP සමුළුවේ දඩු කරනකොට අම්මතහක් දන්නවම චන්දබුන්දු කියේ. එක්සත් ජාතික පක්ෂ සමුළුවේද රාජ්‍ය තීන්දු ප්‍රකාශමත් කරා. ඒව තමයි රාජපක්ෂල කරේ. දැන් අපිට SMS වල දැන් ජාල කඩ කටවුට් එකකුත් ගහලා තියෙන තමයි මතින්තර රටක් කියලා. අපි අහනවා මෛත්‍රී බලසිරිසේන මහත්තයාගෙන් කුලංකාට කුඩු ගේන්නේ වෙලේ සුදා විතර නෙමෙයි වත්තේ සුදාලා කුඹුරේ සුදාලා හැම සුදාම ගේනවා. කුඩු සුදු වුණාට වැඩේ කලු. ඒ කලු ව්‍යාපාරය කරන රොත්තකට දැන් දීලා තියෙන්නේ නාම යෝජන. එහෙම දෙන ගම මේ සැරේ කොහොමත් ඉල්ලුවත් පරදින ඉල්ලන්නත් එච්චර උනාවක් නැති මර්විස් ඉල්ලට නාම යෝජනා නොදී දැන් රටට කියන්න හදන මොකද්ද? ආ මම යාට දුන්නේ.